ශ්‍රී ලංකා නාවික හමුදාවට අපි පූර්ණ බලය දීලා තියෙනවා ඒ බෝට්ටු අත්අඩංගුවට අරගෙන ඒක ලංකාවේ අධිකරණයට ඉදිරිපත් කරන්න. කවුරු හරි කියනවා නම් ශ්‍රී ලංකා රජය මේක ගැන බලන්නේ මේක ගැන කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න නැහැ කියලා ඒක මං හිතන්නේ වැරදි මතයක්. නමුත් අපි මතක තියාගන්න ඕනේ අපි කොච්චර අත්අඩංගුවට ගත්තත් ඒ ඉන්දියන් දීවරයෝ මේ රටේ මුහුදු සීමාවට එන එකම නැවතිලා නැහැ. රාජ්‍ය නායකයෝ මට්ටමේ ඉඳලා විටින් විට සාකච්ඡා කරත් විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ තියෙන ඒ දේශපාලන වාතාවරණය එක්ක ඒ වගේම අපේ මුහුදු සීමාවේ තියෙන කච්චදිව් ඒ දූපත්වල තියෙන යම් යම් අයිතිවාසිකම් දිගින් දිගටම ඒ දේශපාලඥයෝ ඉල්ලීම හේතුවෙන් මේ ප්‍රශ්නය निराකරණය කරන්නට බැරි වෙලා තියෙනවා.